අපි අලුත් අධිකරණ යන්ත්‍රණයක් හදමු. දැන් මුග දිනෙක මේ හයිබ්‍රිඩ් අධිකරණය ගැන කතා කරනවා. අත්ත වශයෙන්ම හයිබ්‍රිඩ් අධිකරණයක් ගැන මේ යෝජනාවේ නැහැ. මේ නැති දෙයක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි මම පොඩි රිසර්ච් එකක් කරුවා. 48 ඉඳලා 1955 දක්වා අපේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හිටියේ මේ ලංකාවේ පුරවැසියන් නොවන යුරෝපීය ජාතිකයන්. සර් ජෝන් හවර්ඩ්, රැල්ෆ් වින්ඩම්, ඇලන් රෝස් කියන විනිශ්චකාරවරු 1955 වෙනකන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චකාරවරුන් හැටියට කටයුතු කරුවා. අද අපේ විනිශ්චකාරවරු සීෂෙල්ස් රටේ, යුගැන්ඩාවල, සැම්බියාවල, කාම්බෝජියා, ෆීජි රටවල්වල නඩු අහනවා. ඉතින් මේක තමයි අද ඇති වෙලා තියෙන සංස්කෘතිය. බොහෝ රටවල්වල ඔය කමිෂන් පත් කරනකොට, එහෙම නැත්නම් මේ වගේ සභාපත් කරනකොට විදේශ රටවල්වල විනිශ්චකාරවරු ගේන්නේ විනිවිද භාවය ආරක්ෂා කරන්න ඕන නිසා.